So today we are going to continue on the series. දිගින් දිගටම අපි කරගෙන යනවා එම තේමාව. That every Christian has to be a soul winner. හැම කිතුණුවෙක්ම ආත්ම දිනා ගැනීම ගන්න කෙනෙක් වීම. But before I start on the theme, I want to share some two important points with you. මේ තේමාවට යන්න ප්‍රථමයෙන් මම වැදගත් කාරණා දෙකක් ඔබත් සමග බෙදා ගන්න කැමතියි. These are two vital and very important things to remember. ita vedagat karana dekak api mathaka thaba gathe yutu if you want to live a highly productive and a successful life itamath, and remain in that level itamat saarthaka karyakshama jeevithayak oba gatha karanna nam etulama randi sitinna nam these two things that I'm going to share are going to be very important mama dan beda ganna karana deka itamathma vedagat first is how to speak the right words in your life ඔබගේ ජීවිතේ නිවැරදි වචන කතා කරන්නේ කෙසේද? What you speak will determine how successful, how productive your life is. ඔබ කතා කරන දේ කරන කොටගෙනයි තීරණය වන්නේ ඔබගේ ජීවිතේ සාර්ථකත්වය සහ කාර්යක්ෂමභාවය. You know, we've been teaching this on and on in our church, but I feel that today we have to keep reminding. දින දිගටම අපගේ සභාවේ මේ උගන්වන දෙයක් නමුත් අද දවසේ මට හිතුණා ඔබට නැවත වතාවක් මතක් කළ යුතුයි කියලා මේ දේ. You know words are seeds. ඔබ දන්නවද වචන බීජ කියලා? Say words are seeds. ඔබ කියන්න වචන බීජ. So seeds produce life. බීජ කారణ කොටගෙන ජීවනය නික්ම වෙනවා. If you see a seed inside the seed there is life. ඔබ දැක්කනම් බීජයක් බීජය ඇතුලේ අන්තර්ගතයි ජීවනය. In the seed there is a ability to produce life of its own kind. ඒ බීජ ඇතුළාන්තේ හැකියාව තිබෙනවා එහි එම වර්ගයම නැවත නිෂ්පාදනය කරන්නට. So when we speak words from God, when we speak words in agreement with God devian wahanse samaga ekangatwen unwahanse gema wachana api katha karana vita and the words of God are always positive devian wahanse ge wachana api dannawa nirantarenma danawadi these words become prophecy me wachana propetame wachana bawata patwenawa so when you speak the word of God over your life or your family or whatever it becomes prophecy in your life it is able to produce results in your life devian wahansege wachane obage jeevithe mata obage paula mata opa prakasha karana kala eya propetame wachana bawata patwenawa your life will move in the direction that your words speak the word of the words that you speak obage jeevithe dishawa randa pavatinne oba katha karana wachana anuway let me repeat that your life will move in the direction of the words that you speak oba jeevithaya gaman karana dishawa teerney wanne oba katha karana wachana anuway when you talk oba katha karana vita you are planting seed oba beeja palakirimak siddha karanawa listen to this every time you talk oba katha karana hema avasthawakadi you are planting seed oba beeja palakirimak siddha wenawa at some point you are going to eat the seed that you have sown ektara fruit of the seed that you have sown ektara avasthawakadi oba aaharayata ganna yanawa oba pala karapu beejawala pala so you will eat what you sow oba waparupu de tamai oba aaharayata ganna yanne you will eat the fruit of your words oba katha karapu wachana wala pala oba aaharayata ganna yanawa so the quality of your mouth will determine the quality of your life. ඔබගේ මුඛයේ ගුණාත්මකභාවය තීරණය කරනවා ඔබගේ ජීවිතයේ ගුණාත්මකභාවය. Hallelujah. Let me repeat that. The quality of your mouth will determine the quality of your life. ඔබගේ මුඛයේ නැත්නම් ඔබගේ කතාවේ ගුණාත්මකභාවය තීරණය කරනවා ඔබගේ ජීවිතයේ ගුණාත්මකභාවය. Hallelujah. If you have a poor mouth, you'll have a poor life. ඔබගේ මුඛය දුගී නැත්නම් දුගී මුඛයක් නම් ඔබ දුගී ජීවිතයක් ගත කරන්න යනවා. You know what do you mean having a poor mouth? මොකක්ද අර්ථවත් වන්නේ දුගී මුඛයක් කියලා? The words that you speak ඔබ කතා කරන වචන is about lack and poverty that you don't have that you can't. හිඟතාවය ගැන නැත්නම් මට බෑ මට මේක කරන්න බෑ මට මේ දෙ නැහැ කියන එක නම්. Now many have not been taught even in the church this has not been taught properly. සභාවේ පවා බොහෝ අයට මේ දේ උගන්වලා නැහැ. Many have not understood the power of your words. වචනවල ඇති බලය බොහෝ දෙනා තේරුම් අරගෙන නැහැ. Even Christians, they curse their future. Do you know you can curse your own future? කිතුනුවන් පවා ඔවුන්ගේ අනාගතයට ශාප කරනවා. When you say, I don't know what's happening in my life. I will never make it. Every time I fail, I don't have. You are cursing your future. ඔබ මේ ආකාරයට කතා කරොත් මට හිඟයි මට කොහොම ජීවිතේ ජීවත් වෙන්නද කියලා මම දන්නේ නැහැ මට මේක කරන්න බෑ කියලා ඍණවාදී ආකාරයට කතා කරොත් මේ ඔබගේ අනාගතයට බලපානවා. So it's in your hands, it's your responsibility to sow seeds of blessing or seeds of curses. ඒ ආශිර්වාදලත් ඒ බීජ වපුරනවද නැත්නම් ශාප ගෙන දෙන බීජ වපුරනවද කියන එක ඔබගේ අතේ තියෙන්නේ. Proverbs 18:21 says life and death is in the tongue. හිතෝපදේශයේ 18:21 කියනවා මරණය ජීවිතයත් අපගේ දිව අගේ තිබෙනවා කියලා. And those that love it shall eat the fruit of it. ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්ති විඳින්නෝය. You know those who have understood this revelation. මේලිදරව තේරුම් ගත්ත අය. They will eat the fruit. They will eat good fruit. ඔවුන් යහපත් ඵල ආහාරයට ගන්න යනවා. Hallelujah. Hallelujah. This is so important. මේ ඉතාමත්ම වැදගත්. So if you want to have mangoes, you have to sow mango seed. ඔබට අඹ අවශ්‍ය නම් ඔබ ඒ අඹ බීජ වපුරන්න ඕන. අඹ ඇට. Amen. And if you want to see prosperity in your life. සඵලත්වය දකින්න අවශ්‍ය නම් ඔබගේ ජීවිතේ. If you want to get out of debt. ඔබට ණයබරින් නිදහස් වෙන්න අවශ්‍ය නම්. There's a kind of seed you need to sow. ඔබ එක්තරා ආකාරයක බීජ වැපුරිය යුතුයි. Hallelujah. I want you to think about this. මේ ගැන ඔබ කල්පනා කරන්න. Even in your marriage. ඔබගේ විවාහයේ පවා. In your family life. ඔබගේ පවුල් ජීවිතේ. The seed that you sow will determine what kind of marriage you will enjoy. ඔබ ඒ වපුරන බීජ අනුව තීරණය වෙයි ඔබගේ විවාහය මොන ආකාරද කියලා. If you're constantly telling your spouse you don't love me, you don't this. You are sowing seeds. ඔබ දිගින් දිගටම කියනවා නම් ඔබගේ භාර්යාවට නැත්නම් ස්වාමි පුරුෂයාට ඔබ මට ප්‍රේම කරන්නේ නැහැ. ඔබ මෙහෙමයි ඔබ අරහෙමයි කියලා ඔබ ඒක තමයි නේද කියන්නේ. You will eat the same that you have sown. ඔබ ඒ වපුරන දේ ඔබ මුඛයෙන් ප්‍රකාශ කරපු දේ තමයි ඔබ නෙලා ගන්න යන්නේ ජීවත් වෙන්නේ. The day you say you don't love me to your husband or wife, that is the day the love will stop. ඔබ කියපු දාට ඔබගේ භාර්යාවට නැත්නම් ස්වාමි පුරුෂයාට ඔබ මට ප්‍රේම කරන්නේ නැහැ නේ කියලා ඒ දවසේ තමයි ඒ ප්‍රේමය නැවතෙන්නේ යන්නේ. Hallelujah. Is that something important? ඒ වැදගත් දෙයක් නේද? Have you received something? ඔබ යම් දෙයක් ලබා ගත්තද? Hallelujah. Hallelujah. Well, the second thing. දෙවෙනි කාරණාව. I said these are very short exhortations. The second exhortation I want to give. දෙවෙනි කාරණාව මම ඔබත් සමග බෙදා ගන්න කැමතියි. This is also very important. ඉතා වැදගත් දෙයක්. So the first is what the words that we speak. ප්‍රථමයෙන්ම අපි කතා කරන වචන. Secondly, දෙවනුව it is important that you do not criticize ministers of God. දෙවියන් වහන්සේගේ දේව සේවකයන් විවේචනය කිරීම නොකිරීම ඉතාමත්ම වැදගත්. If you want the word of God to be productive in your life, දෙවියන් වහන්සේගේ වචනය තුලින් ඔබගේ ජීවිතයට බලපෑමක් ඇති වෙන්න නම් stay away from criticizing ministers of God. දෙවියන් වහන්සේගේ දාසයන්ව විවේචනය කිරීමෙන් ඔබ වළකින්න. I'm not talking about Pastor Roshan. මම කතා කරන්නේ Pastor Roshan ගැන නෙවෙයි. Because I know this church doesn't criticize me. මම දන්නවා මගේ සභාව මාව විවේචනය කරන්නේ නැති බව. I'm talking about any minister of the gospel. මම කියන්නේ සුභාරංචිය බෙදා ගන්න ඕනෙම දේව සේවකයෙක් ගැන. If you want to learn the word of God and see progress in your life, ඔබ දෙවියන් වහන්සේගේ වචනය ඉගෙනගෙන ඔබගේ ජීවිතයේ ඉදිරියට යාම දකින්න නම්, make up your mind never to get involved in criticizing and judging servants of God. ඔබ ඔබගේ මනසේ දැඩි තීරණයක් ගන්න කවදාක්වත් දෙවියන් වහන්සේගේ ඒ දේව දාසයන් ඔබ කවදාක්වත් විවේචනය නොකරන්න විනිශ්චය නොකරන්න. You know sometimes we can easily get involved, you know somebody who is criticizing you just get involved with that. You don't criticize but you are there. යම් වෙන කෙනෙක් ඒ ආකාරයෙන් විවේචනය කරනකොට වැරදි විදියට කතා කරනකොට ඔබ එසේ කළේ නැතත් ඔබ ඒකට හවුල් වෙන්න සමහර වෙලාවට අවස්ථාව ලැබෙනවා ඇති. Don't say unkind words against ministers of God. දෙවියන් වහන්සේගේ දාසයන්ට එරෙහිව ඒ අයහපත් වචන කතා කරන්න එපා. Don't do it. Tell the next person don't do it. එහා පැත්තේ ඉන්න එක්කෙනාට කියන්න කරන්න එපා ඒ දේ කියලා. Be smart. Get away from those people. ඔබ තියුණු වෙන්න. ඒ වගේ අය ඇසුරු කිරීමෙන් ඔබ වළකින්න. You know there are some people in the body of Christ who think that it is their responsibility to judge the servants of God. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සමහර අය සිටිනවා ඔවුන්ගේ වගකීම කියලා ඔවුන් හිතනවා දෙවියන් වහන්සේගේ දාසයන්ව විනිශ්චය කිරීම. But servants are God, servants of God are God's choice. දෙවනමුත් දෙවියන් වහන්සේගේ දේව දාසයන් දෙවියන් වහන්සේගේ තෝරා ගැනීමයි. You may not agree with them, but keep quiet. ඔබ ඔවුන් සමග එකඟ නොවුනත් ඔබ නිශ්ශබ්දව නිශ්චලව සිටින්න. The anointing of God that is resting upon your life will depend on this. ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ ඇති ආලේපය තීරණය වන්නේ මේ අනුවයි. Look at David. දාවිද් දෙස බලන්න. When we see David, he was a highly successful great man, a great king. සාර්ථක රජ කෙනෙක්ව සිටියා. But he passed an exam. ඔහු යම් විභාගයකින් සමත් වුණා. You know, many people fail this exam. බොහෝ දෙනා මේ විභාගයෙන් අසමත් වෙනවා. You know when David when Saul was going to kill David. ඔබ දන්නවා සාවුල් දාවිද්ව මරන්න තත් කරන විට. I'm not going to tell the whole story. There was an opportunity for David to kill Saul. අවස්ථාවක් ලැබුණා දාවිද්ට සාවුල්ව විනාශ කරන්න මරණයටපත් කරන්න. But David determined that he will not touch the anointed of God. නමුත් දාවිද් තීරණයක් ගත්තා දෙවියන් වහන්සේගේ ආලේපලත් තැනත්වාව ඔහු අල්ලන්නේ නැහැ කියලා. You know Saul was trying to kill David, yet David was a man after God's heart. ඒ සාවුල් දාවිද්ව මරන්න තැත් කළත් දෙවියන් වහන්සේගේ හදවත ඇති මිනිසෙක් වූ නිසා දාවිද් එයින් වැළකුණා. You know, like one of the servants of David, he wanted to kill Saul. He was just about to kill Saul. David ge yathate hitupu soldaduwek tat kara Saul wa maraneta pat karannata. And this is the reply that David gave, 1 Samuel 26:9. David rajathuma dunna pilithura meya 1 Samuel 26 9 weni padaya. He said, "Destroy him not, for who can stretch forth his hand against the Lord's anointed and be guiltless." Hallelujah. ඔහු විනාශ නොකරන්න ස්වාමින් වහන්සේගේ අභිෂේකලත් තනත්තාට විරුද්ධව තමගේ අත දිගු කර නිර්දෝෂව සිටින්නට පුළුවන් කාටදයි අභිෂේක කීවේය. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. So as a church I want to teach all of you. I'm teaching you this morning. මේ උදෑසන සභාවට මම මේ දේ උගන්වනවා. Because I see many Christians fall into this trap. Boho kitunwan me ugulata ahu wenawa. You know they criticize, they judge so and so pastor, that pastor, this pastor. They don't know anything about them even, but they just talk rubbish. Samahara kitunwan e samahara sabha palaka warun gana seve karana aya gana kisima deyak danne nathuwa ohe katata ena de kiyamin vivechanaya karanawa. Be careful of that. ඔබ ප්‍රවේසම් වෙන්න මේ ගැන. And mark, if anybody is doing that, mark them. ඔබ දැක්කනම් ඔබට ඇහුණනම් යම් කෙනෙක් මේ දේ කරනවා ඒ අයව සලකුණු කරන්න. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. Amen. Amen. So we are smart people. See when you respect God's servants, you will always have the edge. Amen. ඔබ දෙවියන් වහන්සේගේ දාසයන්ට ගෞරව කරන විට ඔබට ඒ වාසිය ලැබෙනවා. Amen. Hallelujah. Glory. I have done those two important teachings. වැදගත් කාරණා දෙක ඔබත් සමග බෙදා ගත්තා. Soul winning Christians. ආත්ම දිනා ගන්න කිතුනුවන්. Are we ready now? I think this is the fourth teaching. Number 4, teaching number 4. හතරවන ඉගැන්වීම මේ තේමාව යටතේ. You know God chose us to live a special kind of life. දෙවියන් වහන්සේ අපිව තෝරා ගත්ත විශේෂ ආකාරයේ ජීවිතයක් ජීවත් වෙන්න. If you are a child of God, you are chosen to live above the rest of the world. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔබව උන්වහන්සේ තෝරාගෙන තිබෙනවා ලෝකයේ සිටින අනිත් අයට වඩා ඉහළ වූ ජීවිතයක් ගත කරන්නට. You are not ordinary person. ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි. You are not a religious person. ආගමික පුද්ගලයෙකුවත් නෙවෙයි. You are chosen by God. දෙවියන් වහන්සේ විසින් තෝරාපත් කරපු කෙනෙක්. You were born with a mission. ඔබ ලෝකයට ඉපදුනේ යම් පැවරුමක් ඇතිවයි. You were born with a mission. යම් පැවරුමක් ඇතිවයි ඔබ උපත ලැබුවේ. Even when you were born in your mother's womb, God had separated you. ඔබගේ මවගේ ගර්භාෂයේ ඔබ උපත ලැබනකොටම දෙවියන් වහන්සේ ඔබව වෙන් කරනු ලැබුවා. You were not born as an accident. ඔබ අහම්බෙන් ඉපදිච්ච කෙනෙක් නෙවෙයි මේ ලෝකයට. You were born with a mission from God. දෙවියන් වහන්සේගෙන් පැවරුමක් ඇතිවයි ඔබ මේ ලෝකයට උපත ලැබුවේ. The word mission means in Latin mito. Mito. ඒ පැවරුම කියලා වචනේ අර්ථය ලැටින් භාෂාවෙන් mito which means to send. යවන්න කියන අර්ථය ඇතිව. To send. යවන්න. Secondly, you have a purpose in this world. මේ ලෝකේ දෙවනුව කියනවා නම් මේ ලෝකේ ඔබට අරමුණක් තිබෙනවා. Secondly, you are here in this world for a purpose. මේ ලෝකේ ඔබ සිටින්නේ යම් අරමුණක් උදෙසායි. Hallelujah. Hallelujah. God has a purpose for you now that you are a child of God. දැන් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නිසා දෙවියන් වහන්සේ තුල ඔබට යම් අරමුණක් තිබෙනවා. You are not living an aimless life. කිසිම අරමුණක් නැති ජීවිතයක් ඉලක්කයක් නැති ජීවිතයක් නෙවෙයි ඔබ ජීවත් වන්නේ. Thirdly, you have a ministry in the body of Christ. දෙවනුව ඔබට ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සේවයක් තිබෙනවා. You know, we are called the body of Christ. The church is called the body of Christ. සභාවට කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය කියලා. So that means in our physical body, every part, every member of the body has a function. ඒ කියන්නේ අපගේ ඒ භෞතික ජීවිතේ ඒ හැම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ හැම කොටසකටම යම් කාර්යභාරයක් තිබෙනවා. භෞතික ශරීරයේ හැම කොටසකටම යම් කාර්යයක් තියෙනවා වගේම දෙවියන් වහන්සේගේ ශරීරෙත් කොටසක් තිබෙනවා. Every member of the body has a function here in the church as well. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ හැම ඒ කොටසකටම යම් කාර්යභාරයක් තිබෙනවා. And in the body everyone is connected. We are doing, we are serving, but we are connected to one another. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ හැම කෙනාම එකිනෙකට සම්බන්ධ වෙලා ඒ සම්බන්ධතාවය තුල සේවය කරනවා. Now look at your body. Your body functions this morning. Your body function together as one unit but different parts. මේ උදෑසන බලන්න ඔබගේ ශරීරය ඒ එක එක ආකාරයට තමයි වෙන් වෙන්ව එක එක දේවල් කරත් එක ශරීරයක් ඔබගේ ශරීරය. So we see these three points. අපි දකිනවා මේ කාරණා තුන. If you want to write it down, first is you were born with a mission. ඔබ ලියා ගන්න මේ කාරණා තුන ඔබ උපත ලැබුවේ යම් පවරුමක් ඇතිවයි. So you are someone who sent for a purpose. ඔබ යම් අරමුණක් උදෙසා මේ ලෝකයට එවනු ලැබුවා. You do not belong to this world now. ඔබ දැන් මේ ලෝකයට අයිති කෙනෙක් නෙවෙයි. But God has sent you to where you are for a purpose. දෙවියන් වහන්සේ ඔබව යම් ස්ථානයක තබලා තිබෙන්නේ යම් අරමුණක් උදෙසායි. This world is not your home. මේ ලෝකය ඔබගේ නිවස නෙවෙයි. This world is not your home. මේ ලෝකය ඔබගේ නිවස නෙවෙයි. The only home that God has given you is your body. දෙවියන් වහන්සේ ඔබට දී ඇති එකම නිවස තමයි ඔබගේ ශරීරය. You know, do you know that your body is the home of your spirit and soul? ඔබ දන්නවද ඔබගේ ශරීරය තමයි ඔබගේ ආත්මෙත් ප්‍රාණෙත් නිවස කියලා? Your real you, your real person is your spirit. ඔබගේ සැබෑ ඔබ තමයි ඔබගේ ආත්මය. And God has given you a physical body which is your home. දෙවියන් වහන්සේ ඔබට ඒ භෞතික ශරීරය දීලා තිබෙන්නේ ඔබගේ නිවස එම ශරීරයයි. Hallelujah. Hallelujah. So your body is your home. ඔබගේ ශරීරය තමයි ඔබගේ නිවස. Say my body is my home. ඔබ කියන්න මගේ ශරීරය මගේ නිවසයි. And God has given you that body. දෙවියන් වහන්සේ තමයි ඔබට එම ශරීරය දීලා තිබෙන්නේ. And now that you're a child of God, his Holy Spirit is living in your body. දැන් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නිසා ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ ශරීරය තුල ජීවත් වෙනවා. Now, it's very important for us to understand these truths. ඉතා වැදගත් මෙම සත්‍යතාවයන් අපි තේරුම් ගැනීම. And God gives us His word to teach us these things. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය අපට දෙනු ලබන්නේ අපට මේ දේවල් උගන්වන්නයි. And it's so important that we are educated in spiritual matters of life. ආත්මික කාරණා තුල අපි ඒ ඉගැන්වීම් ලැබීම ඉතාමත්ම වැදගත්. Unless you know these spiritual truths, you will not come to that place where you think God and His kingdom and His purposes are important for your life. ඔබ මේ ස්ථානයට ආත්මිකව පැමිණියේ නැත්නම් ඔබ තේරුම් ගන්නේ නැහැ කිසි දවසක දෙවියන් වහන්සේගේ රාජ්‍යයත් ඒ උන්වහන්සේගේ ප්‍රතිපත්තිත් මේ උන්වහන්සේගේ අරමුණත් ඔබට වැදගත් බව. You know, God has priorities. In His word, God has made some priorities. ඔබ දන්නවද උන්වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේ වටිනාකමක් දෙන දේවල් තිබෙනවා. ප්‍රමුඛත්වය. In Matthew 6:33. Matthew පොතේ 6:33 කියනවා. Now, if you're a Christian, this verse you should know by heart. ඔබ කිතුනුවෙක් නම් ඔබ මේ දේ කටපාඩමින් දැනගන්න. It says, "Seek ye first the kingdom of God." දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රථමයෙන් සොයන්න. And all these things shall be added unto you. මේ සියල්ල නුඹලාට දෙනු ලබන්නේද? So it says, "Seek." That means be committed. එතන කියනවා සොයන්න කියලා ප්‍රථමයෙන් උන්වහන්සේගේ රාජ්‍ය ඒ කියන්නේ ඔබ කැපවිය යුතුයි. Are you committed to the things of God? දෙවියන් වහන්සේගේ කාරණා උදෙසා ඔබ කැපවි සිටිනවද? Are you committed firstly to the things of God? ප්‍රථමයෙන් ඔබ දෙවියන් වහන්සේගේ කාරණා උදෙසා කැපවෙනවද? This is God's expectation for His children. දෙවියන් වහන්සේගේ අපේක්ෂාව මෙයයි උන්වහන්සේගේ දරුවන්ගෙන්. When we seek first the kingdom of God, අපි උන්වහන්සේගේ රාජධානිය ප්‍රථමයෙන් සොයන කල, when we put God first in our life, අපගේ ජීවිතයේ උන්වහන්සේව ප්‍රථම ස්ථානයේ දෙන විට, the promise is that all these things shall be added unto you. අපට ඇති පොරොන්දුව තමයි අන් සියල්ල අපට දෙනු ලබන්නේය. It says all these things shall be given unto you. මේ අන් සියල්ල ඔබට දෙනු ලබන්නේය. You don't have to struggle for all those things. ඒ දේවල් ලබන්න ඔබ වීරිය දැරිය යුතු නැහැ. It doesn't say seek ye first, then after that seek your own second. එතන කියන්නේ නැහැ ඔබ ඔබ ප්‍රථමයෙන් දෙවියන් වහන්සේගේ දේ සොයන්න කැපවෙන්න ඊළඟට ඔබේ දේවල් වලට කැපවෙන්න. Doesn't even say seek your things. එතන කියන්නේවත් නැහැ ඔබගේ කාරණා සොයන්න කියලා. It doesn't even say pray for other things. එතන කියන්නේ නැහැ යාඥා කරන්න කියලා වෙන දේවල් උදෙසා. He says seek ye first, then all these things shall be added to you. එතන කියනවා උන්වහන්සේගේ රාජධානිය ප්‍රථමයෙන් සොයන්න එවිට අන් සියල්ල ඔබට දෙනු ලබන්නේය. When you put God first, when you're committed to Him, these things will be granted to you. These things shall come as blessings for you. ඔබ දෙවියන් වහන්සේගේ රාජධානිය ප්‍රථමයෙන් සොයන කල අන් සියල්ල ඔබගේ ජීවිතයට ආශිර්වාදසේ ඔබගේ ජීවිතයට ගලා එනවා. You shall not lack anything. කිසිම හිඟයක් ඔබට ඇති වෙන්නේ නැහැ. Those things will come after you. ඒ සියලු දේ ඔබ පිටිපසින් හඹා ඒවි. The blessings will come after you. ආශිර්වාද ඔබ පිටිපසින් පැමිණේවි. Tell the next person the blessings will come after you. ඔබ එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න ඒ ආශිර්වාද ඔබ පිටිපසින් පැමිණෙන්නේ. If you seek after God. දෙවියන් වහන්සේ පිටිපස ඔබ හඹා ගියොත් God's blessings will come after you. දෙවියන් වහන්සේගේ සියලු ආශිර්වාද ඔබ පිටිපසින් පැමිණෙන්නේය. This is so simple. ඉතා සරලයි. But many Christians have not understood it. නමුත් බොහෝ කිතුනුවන් මේ දේ තේරුම් අරගෙන නැහැ. In Proverbs 4:23 හිතෝපදේශයේ පොතේ 4:23 මේ ආකාරයෙන් says keep thine heart with all diligence for out of it comes the issues of life. සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂා කරගනින්න මක් නිසාද එයින් ජීවනය නික්මෙන්නේය. Now when the Bible speaks heart, it speaks about your spirit. මෙතන the human spirit. සිත කියන එකෙන් අර්ථවත් වන්නේ බයිබලයේ ඔබගේ ඒ මනුෂ්‍ය ආත්මය. You know, man is a spirit. මනුෂ්‍ය ආත්මය. Your real you is not your body but your spirit that lives inside your body. ඔබගේ ඇත්ත ඔබ තමයි ඔබගේ ශරීරයේ ජීවත් වෙන ඔබගේ ආත්මය. It says to guard your spirit with all diligence because out of your heart comes the issues of life. සියල්ලටම වඩා ඔබගේ ආත්මය ආරක්ෂා කරගන්න මන්ද ආත්මය කරන කොටගෙන ජීවනය නික්මවන්නේය. Your spirit is so important. ඔබගේ ආත්මය ඉතාමත්ම වැදගත්. You must determine to build your spirit first. ඔබ තීරණයක් ගත යුතුයි ඔබගේ ආත්මය ප්‍රථමයෙන්ම ගොඩනගා ගන්න. Because the life that God has given comes from the inside. මන්ද දෙවියන් වහන්සේ ඔබට දීලා ඇති ජීවනය පැමිණෙන්නේ ඇතුළාන්තයෙන්. Your prosperity, your victory, your peace, everything is in your spirit. ඔබගේ සඵලත්වය, ඔබගේ සමාදානය සියල්ල තිබෙන්නේ ඔබගේ ආත්මයේ. The people in the world who do not know it, they run around everywhere. They go from place to place looking for these things. ලෝකයේ මේ දේ දන්නේ නැති සෙනග එහෙ මෙහෙ දුවනවා මේවා හොය හොයමින්. But to us, the word of God says it is inside us. නමුත් අපිට දෙවියන් වහන්සේගේ වචනේ කියනෝයේ තිබෙන්නේ අපේ ඇතුළාන්තේ. From inside comes your prosperity. From inside comes your divine health. From inside comes your success. අපගේ ඇතුළාන්තෙන් තමයි පිටතට පැමිණෙන්නේ දිව්‍යමය සුවය, සාර්ථකත්වය සහ සඵලත්වය. So the importance that you give to your spirit is so vital. ඉතා වැදගත් කාරණාවක් ඔබගේ ආත්මයට ඔබ දෙන වැදගත්කම. That's why church is so important. ඒකයි සභාව ඉතාමත්ම වැදගත් වන්නේ. That is why the word of God is so important. ඒකයි දෙවියන් වහන්සේගේ වචනය ඉතාමත්ම වැදගත් වන්නේ. That is why we must not miss church services. ඒක තමයි අපි සභා රැස්වීම අතපසු කළ යුතුයි. Because every time we come to the church, our spirit is built up. මන්ද අපි සභාවට එන හැම අවස්ථාවකදීම අපගේ ආත්මය ගොඩනගිනවා. So that we will live a victorious life in this world. මේ ලෝකේ අපි ජයග්‍රාහික ජීවිතයක් ගත කරන පිණිස. That we will not like the world who are, you know, swayed by the circumstances of life. මේ ලෝකේ අන් මනුෂ්‍ය වගේ ජීවිතේ අවස්ථාවන් වලට ලක් වෙලා ඒ අවස්ථාවන් අනුව ජීවත් වෙන අය නොවන පිණිස. The one, the man who builds his spirit up, he can take charge of his circumstances, environment. ඒ ආත්මය ගොඩනගන මනුෂ්‍යට පුළුවන් ඔවුන්ගේ අවස්ථාවන් වල ආධිපත්‍ය ගන්න. Whatever it may happen. කුමන දෙයක් සිද්ධ වුණා. You know, 3 people in the family might get dengue, but he's still in charge. පවුල තුන් දෙනෙකුට ඩෙංගු රෝගය හැදෙන්න පුළුවන් නමුත් ඔහු තාමත්ම ආධිපත්‍යයෙන් සිටිනවා. Because he has learned to live by his spirit. මන්ද ඔහු ඉගෙනගෙන ඇති නිසා ආත්මයෙන් ජීවත් වෙනවා. Hallelujah. Mark chapter 16. අපි බලමු මාක් පොතේ 16 වෙනි පරිච්ඡේදය. Verse 16 and 17. 16 සහ 17 වෙනි පද. Are you with me this morning? මා සමගද මේ උදෑසන ඔබ? Hallelujah. If you are with me, wave your hand. අත වනන්න ඔබ මා සමග නම්. Mark 16 verse 16 and 17, he that believeth, can we have the verse 15 there? 15 වන පදයේ බලමු. And he said unto them, go ye into all the world and preach the gospel to every creature. උන්වහන්සේ ඔවුන්ට කියනසේක් නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට සුභ ආරංචිය ප්‍රකාශ කරපල්ලා. You know, this is God sending us. He's saying go. Go to your office, go to your workplace. Your school, that is your mission. දෙවියන් වහන්සේ මෙතන කියනවා ගොස් නුඹලා යන්න ඔබ රැකියා කරන ස්ථානයට ඔබගේ පාසලට ඔබ යන්න කියලා කියනවා. මේක තමයි ඔබගේ පැවරුම. ඔබ යන ඕනම ස්ථානයක. Your first priority is to preach the gospel. ඔබ ප්‍රමුඛ ස්ථානයක් දිය යුත්තේ සුභ ආරංචිය දේශනා කරන්නටයි. You go and tell to others about Jesus Christ. Oba gos an aita Jesus Christus wahanse gana kiviy yutui. You know, the life that we live here on this world is too short. Api me loke jeevit wena kaale ithamatma keti. You know, it's too short to be involved in so many things and doing things of the world. Laukika deval karamin apage kaale ගත කරන්න keti wedi apage loke jeevit wena kaale. You know, while you are young, many young people here, this is the time to be a preacher of the gospel. Taruna taruniyan boho aya inno me sane meka thamai kale subaranchiya deshana karana. While the fire is there, we have to do something for the Lord. E ginna athi kale ginna athiwa api deviyan wahanse udessa yam deyak kali yutui. If you keep postponing, you know, the time will be finished. Oba me de passata damuwoth obage kale avasan vevi. Now look at our nation today. Apage deshe desa balannada. Our nation is very open for the preaching of the gospel. Apage deshe viruthai subaranchiya deshana karannata. This is the time for us to go out and tell people. Me kale thamai api eliyata ya yutte annayata deshana karanna subaranchiya. In some nations, if you preach the gospel, you'll be put in prison. සමහර දේශයන් වල ඔබ ඒ සුභ ආරංචිය දේශනා කරොත් ඔබට හිරගේ යන්න වෙනවා. So we must do it with all our hearts. එම නිසා අපි මුළු හදවතින්ම මේ දේ කළ යුතුයි. Because this openness might not be there forever. මන්ද සදාකාලයට මේ විරුද්ධ වීම නැති වෙන්න පුළුවන්. Preaching of the gospel is not an option for a Christian. කිතුනෙකුට සුභ ආරංචිය දේශනා කිරීම වෙන විකල්පයක් නැහැ. Preaching of the gospel is not an option. ඒ සුභාරංචිය දේශනා කිරීම විකල්පයක් නෙවෙයි. You know, some people say I don't need to preach the gospel. I live a Christian life. සමහර අය කියනවා මම කිතුණු ජීවිතයක් ගත කරනවා මම දේශනා කරන්න අවශ්‍ය නැහැ සුභාරංචිය කියලා. But Jesus said preach the gospel. It's good that you are living a Christian life. හොඳයි යහපත් ඔබ කිතුණු ජීවිතයක් ගත කරන එක. නමුත් ජේසුස් වහන්සේ කිව්වා සුභාරංචිය දේශනා කරන්න කියලා. In Matthew 28 verse 19. Matthew පොතේ 28 19 වෙනි පදයේ මෙසේ කියනවා. We all know this scripture. අපි හැමෝම දන්නවා මේ බයිබල් පදය. This is called the Great Commission. මේක ඒ විශිෂ්ට ආඥාව කියලා කියනවා. You know, somebody said it is not the great suggestion. යෝජනාවක් නෙමෙයි. This is the Great Commission. ශ්‍රේෂ්ඨ ආඥාවක් මේ. Look at it, read it. Go ye therefore and teach all nations, baptizing them in the name of the Father and of the Son and of the Holy Spirit. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා පියාණන්ගේ පුත්‍රයාණන්ගේ සුදාත්මයාණන් වහන්සේගේ නාමයට ඔවුන් බෞතිස්ම කරපල්ලා. Now what can you say about this? Read it again. නැවත වතාවක් අපි මේ දේ කියවමු. Go ye therefore and teach all nations. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් to උගන්වන්න. So it is not a suggestion. God is not saying if you can, you know, please. දෙවියන් වහන්සේ කියන්නේ නැහැ අනේ කරුණා කරලා ඔබට පුළුවන් නම් මේ දේ කරන්න කියලා කියන්නේ නැහැ. And then it says this is a command. මෙය ආඥාවක් කියලා කියනවා. The commander in chief Jesus Christ is commanding his disciples. Jesus Christ වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට මෙම ආඥාව දෙනු ලබනවා. And then verse 20. 20 වන පදය. Is a wonderful promise. ඊටමත් අනර්ග පොරොන්දුවක්. And it says I am with you always. මම නිරන්තරයෙන්ම ඔබ සමගයි. I am with you and lo I am with you always. මම නිරන්තරයෙන්ම ඔබ සමගයි. See, when we are involved in the things of God. අපි දෙවියන් වහන්සේගේ කාරණා තුල යෙදෙන විට. When we are sharing the gospel telling people about Christ. ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව උගන්වමින් the promise, there's a wonderful promise from God. දෙවියන් වහන්සේගෙන් අපට ලැබෙන ඊටාත්ම අනර්ග පොරොන්දුවක් තිබෙනවා. I will be with you always. නිරන්තරයෙන්ම මම ඔබ සමගයි. No matter what situation you go through. ඔබ කුමන අවස්ථාවකට මුහුණ දුන්නත් he is going to be with you. උන්වහන්සේ ඔබ සමග සිටින්න යනවා. Hallelujah. Hallelujah. What a blessing that is. කුමන ආශිර්වාදයක්ද මේ? What a blessing that is. කුමන ආශිර්වාදයක්ද? Now I want you to look at this in another version called message version. අපි තවත් පරිවර්තනයකින් මේ කොටස බලන්න යනවා. Message version. Message පරිවර්තනේ. And it says, okay, turn to the next verse. I will be with you as you do this. Day after day after day right up to the end of the age mama numat samaga nirantarenma sitinnemi dinayen dinaya avasanaya lokantaya dakwa hallelujah this is the assurance we have meka thamai apata tibena nisakakama in 2 corinthians 5:18 and 19 deka korinthi pahe 18 19 wena padewala we looked at the scripture some time ago අපි කාලයකට ඉස්සෙල්ලා මේ බයිබල් පද දෙස බැලුවා. It says all things of God who has reconciled us to himself. සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් නේ. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන තමන් වහන්සේට අප සමගි කරගෙන සමගි කිරීමේ සේවය දුන්නේ. And he has given us the ministry of reconciliation. උන්වහන්සේ අපට සමගි කිරීමේ සේවය බාර දුන්සේක. You know the word reconcile. Or reconciliation. සමග කිරීම කියලා එතනින් අර්ථවත් වන්නේ The meaning of that word reconciliation is restoring relationship. සම්බන්ධතාවය නැවත සමගි කිරීම, right? ප්‍රතිස්ථාපනය කිරීම, right? So here he's saying God who has reconciled, he has restored his relationship with him by himself and has given us the ministry to restore relationships. මෙතනින් අර්ථවත් වන්නේ මේ සානේ කියා ඇති දේ දෙවියන් වහන්සේ උන්වහන්සේ විසින්ම අපිව සමගි කරනු ලැබුවා උන්වහන්සේ අපිව පත් කරනවා මේ සමගි කිරීමේ සේවය උදෙසා සම්බන්ධතාවයන් තුල සමගි කිරීම උදෙසා You know God the Father sent Jesus Christ to restore the world to himself to restore relationships with the world පියාණන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මේ ලෝකයට එවනු ලැබුවේ දෙවියන් වහන්සේ සමග මිනිස්යාගේ ඇති සම්බන්ධතාවයන් සමගි කිරීම උදෙසායි. God is no longer holding the faults of the peep sinners of this world. දෙවියන් වහන්සේ තව දුරටත් ඒ පෞකාර මිනිස්යන්ගේ ඒ පෞකාර භාවය වරදි කොට තබා අල්ලාගෙන සිටින්නේ නැහැ. God is not angry with human beings anymore. මිනිස්යත් එක්ක තව දුරටත් තරහ නැහැ දෙවියන් වහන්සේ. You know the anger of God was put on Jesus Christ. ඒ දෙවියන් වහන්සේගේ උදහස කෝපය යේසුස් වහන්සේ උසුලා ගත්තා. When Jesus died on the cross, he took the faults and the sin, the evil of every human being. යේසුස් වහන්සේ කුරුසපත් උනේ ඒ අවස්ථාවේ මිනිස්යාගේ වැටීම, ශාපය, පාපය, ඒ නපුර උන්වහන්සේ උසුලා ගත්තා. And now when God sees man, he sees them as his own people. He wants to reconcile themselves to himself. දෙවියන් වහන්සේ දැන් මනුෂ්‍ය වර්ගයා දකින විට උන්වහන්සේ දකින්නේ උන්වහන්සේගේම සෙනඟ හැටියට උන්වහන්සේගේ කැමැත්ත ඒ මනුෂ්‍යව සමගි කිරීමකට ගෙනීමයි උන්වහන්සේ සමග. But someone has to go and tell the people. නමුත් යම් කෙනෙක් ගිහිල්ලා මනුෂ්‍යට මේ සුභා රංචිය දෙදාගන්න. Hey, God is not angry with you. දෙවියන් වහන්සේ ඔබත් සමග තරහ නැහැ. God loves you. God wants to bless you. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන උන්වහන්සේගේ කැමැත්ත ඔබට ආශිර්වාද කිරීමයි. You don't have to go through these struggles in life. මේ පොරබැදීම් තුලින් ඔබට යන්න අවශ්‍ය නැහැ ජීවිතේ. You look at the world today. ඔබ ලෝකයේ දෙස බලන්න. People are full of problems. මිනිස්සුන් ඒ ප්‍රශ්නවල ගොඩ ගැහිලා. You talk to anybody on the street. ඔබ මග අසල ඕනෑම කෙනෙක් එක්ක කතා කරලා බලන්න. People have three major problems. ඒ ලොකු ප්‍රශ්න තුනක් තිබෙනවා. First is debt problem or finance problem. ණය බාර ආර්ථික ප්‍රශ්න. Second is ලෙඩ රෝග, sickness and disease. ඒ දෙවෙනුව ලෙඩ රෝග ප්‍රශ්න. Thirdly is family problems. තුන්වෙනුව පවුල් ප්‍රශ්න. And people are full of these problems today. මනුෂ්‍යයා මේ ප්‍රශ්න වලින් පිරීලා ඉන්නවා. What is the answer? මොකක්ද විසඳුම? Jesus Christ is the answer. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි විසඳුම. When you are reconciled to God. දෙවියන් වහන්සේ වෙතට ඔබ සමගි වුණාම all your problems are solved. ඔබගේ සියලු ප්‍රශ්න විසඳුණු ලැබෙනවා. You're not alone anymore. තවදුරටත් ඔබ තනිව නෙවෙයි සිටින්නේ. You know, why are people so sad? They are struggling with their own issues. There's no hope. ඒ මනුෂ්‍යයා ඉතා දුක්ව සිටින්නේ ඔවුන් ඔවුන්ගේ ප්‍රශ්නවල පොරබදමින් කිසිම බලාපොරොත්තුවක් නැතිව සිටින නිසා. But we have to tell them. අනමුත් අපි ඔවුන්ට කීව යුතුයි. In John 20 verse 21. යොහාන් 20:21 පදේ කියනවා මෙසේ. As the Father has sent me, so I send you. පියාණන් වහන්සේ මා එවූ ආකාරයට මම ඔබව යවනු ලබනවා. Jesus said, I was sent on a mission by the Father. යම් පැවරුමක් උදෙසා පියාණන් වහන්සේ මා වේවනු ලැබුවා. Jesus obeyed the Father in the mission. E pavaruma thula Jesus wahanse piyanan wahanseta kikaruna. Now Jesus said, I am sending you in the same way. Jesus wahanse den kiyano mamat e aakaretama numbalawa yawami. Hallelujah. Hallelujah. We are the ones on mission now. අපි තමයි මේ පැවරුම තුල ක්‍රියා කරන්නේ. Jesus finished his mission. Jesus wahanse unwahansege pavaruma iwara kara. He obeyed his Father. උන්වහන්සේගේ පියාණන් වහන්සේගේ පැවරුමට කීකරු වුණා. Now it's our turn. දැන් මෙය අපගේ වාරයයි. Jesus was serious about his mission on this earth. යේසුස් වහන්සේ බැරෑරුම් කොට සැලකුවා මේ ලෝකේ උන්වහන්සේගේ පැවරුම ඉෂ්ට කිරීම. In John 9 verse 4. යොහාන් 9 වන පරිච්ඡේදයේ 4 වන පදේ කියනවා. Jesus says, I must work the works of him that sent me while it is day. The night cometh where no man can work. දහවල්ව තිබෙදී මා එවු තනන් වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්‍රිය පැමිණෙන්නේ එවිට කිසිවෙකුට වැඩ කරන්නට නොපුළුවන. Can I have the NLT version? වෙනත් පරිවර්තනයකින් අපි මේක දිස බලමු. Look at this. Jesus, we must quickly carry out the task assigned to us by the one who sent us. The night is coming, then no one can work. ඉතා ඉක්මනින් අපිව එවවා වූ තනන් වහන්සේ බාර දුන්නා වූ වැඩ අපි ඉෂ්ට කළ යුතුයි. රාත්‍රිය පැමිණෙන්නේ එවිට අපට වැඩ කරන්නට බැරිය. Look at that, there's urgency in that. ඉතා ඉක්මනින් කළ යුතු භාවය අපට පෙන්눔 වෙනවා මෙතනින්. Every day millions of people are going to a lost eternity. දිනපතාම මිලියන ගණන් සෙනග ඒ නිරයට යනවා සදාකාලිකව. We must quickly carry out the task assigned to us. ඉතා ඉක්මනින් දෙවියන් වහන්සේ බාර දුන්නා වූ වැඩේ අපි කළ යුතුයි. Hallelujah. Hallelujah. There's a job for us to do quickly. යම් අපිට කරන්න යම් කාර්යභාරයක් තිබෙනවා ඉතා ඉක්මනින් කළ යුතුයි. Jesus knew that he had a job. යේසුස් වහන්සේ දැනන් හිටියා උන්වහන්සේට යම් කාර්යභාරයක් තිබුණු බව. And he was determined to complete it, finish it. උන්වහන්සේ දැඩි තීරණයක් අරගෙන තිබුණේ මෙය නිම කරන්නට. In John 4:34 යොහාන් 4:34 මෙසේ කියනවා. You know, today there are a lot of scriptures, but I hope it will bless you. බොහෝ බයිබල් පද තිබෙනවා මම විශ්වාස කරනවා මේ ඔබට ආශිර්වාදයක් වෙනවා කියලා. Jesus said unto them, my meat is to do the will of him that sent me and to finish his work. Mage kemanam ma eu tanan wahansege kemattha kota unwahansege weda ishta kirimaya. I don't know whether you remember this story. Me kathawa obata matakada kiyala mama danne. Jesus and the disciples were hungry. Yesus wahanse goliyat e badaginne sitiya. And the disciples went to the town to bring food. E goliyan giya tawumata aahara ragene enna. In the meantime Jesus was alone and he met that woman by the well. යේසුස් වහන්සේ තනිව සිටියේ ඒ ලිඳ ළඟ හිටපු කාන්තාව මුණ ගැසුණා. And we see this, I think Pastor Ravi explained that story, and this woman was gloriously saved. මේ කාන්තාව මහිමාන්විතව ගැලවීම ලැබුවා. And the disciples are now coming back with food. දැන් ගෝලයන් නැවත එනවා කෑම අරගෙන. They brought, master, we brought biryani, we brought chicken, roast chicken. අපි roast chicken biryani අරගෙන ආවා ස්වාමිනී කියලා ගෝලයන් කියනවා දැන්. But Jesus was not interested. නමුත් ජේසුස් වහන්සේගේ කිසිම ඒ කෑම කෙරෙහි උනන්දුවක් තිබුණේ නැහැ. Jesus said, I have come to, my food is to do the will of the Father who sent me. මාගේ කෑම නම් මා එව් තනන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කිරීමයි කියලා යේසුස් වහන්සේ කිව්වා. And to finish the work that he has given me. උන්වහන්සේ දුන්න ඒ කාර්යභාරය ඉෂ්ට කිරීම නැත අවසන් කිරීමයි කියලා යේසුස් වහන්සේ කිව්වා. He said, I have eaten something that has filled me already. මම දැනටමත් යම් දෙයක් ආහාරයට ගත්තා ඒ දේ කර්ණ කොටමගෙන දැන් මං පිරීලා තියෙන්නේ කියලා කිව්වා. You know, I want to ask you, what really excites you in life? ඔබගේ ජීවිතයේ උද්‍යෝගයට ඔබව පැමිණෙන්නේ මොකක් මොනවා what satisfy you more, what makes you joyful and happy? ඔබව ප්‍රීතිමත් වන්නේ ඔබ තෘප්තියට පැමිණෙන්නේ මොන කාරණා නිසාද? It should be, if we are like Jesus, winning souls and serving the Lord is the greatest satisfaction. ඒ මනුෂ්‍යව ආත්ම දිනා ගැනීම දෙවියන් වහන්සේට සේවය කිරීම තමයි අපිට ලබන්න පුළුවන් ඒ ලොකුම තෘප්තිය. Yesterday I was speaking with a dear brother over the phone. ඊයේ දවසේ මම යම් සහෝදරයෙක් එක්ක කතා කරා දුරකථනයේ. I was so blessed talking to this brother. ඒ සහෝදරයාට කතා කිරීම තුළ මම ගොඩාක් ආශිර්වාද ලැබුවා. He's so passionate about the gospel. ඒ සුභ ආරංචිය පිළිබඳ ඉතාමත්ම උනන්දුවෙන් සිටින කෙනෙක්. He's self-employed. He has a self-employment business. ඔහු තමන්ගේම ව්‍යාපාරය කරන්නේ. But he goes everywhere distributing tracts, handbills. ඔහු හැම තැනම යනවා ඒ සුභාරංචිය නැත්නම් හෑන්ඩ් බිල්ස් දෙවියන් වහන්සේ ගැන තොරතුරු අත්පත්‍රිකා බෙදා හරින්න. He gets together with a group and he goes to a town and he distributes 100,000 tracts in one day. එහු කණ්ඩායමක් රැගෙන එක එක නගරවලට ගිහිල්ලා ලක්ෂයක් ඒ හෑන්ඩ් බිල් අත්පත්‍රිකා බෙදා හරිනවා. So I said, how are you doing this? කොහොමද මේ දේ කරන්නේ කියලා මම ඇහුවා. He said, this is the only thing that makes me happy. මේක තමයි එකම දේ මාව සතුටටපත් වෙන එකම දේ මෙයයි කියලා. I said, how do you do it? කොහොමද මේ දේ කරන්නේ කියලා මම ඇහුවා. He said, when I started to do this I was afraid. මම මේක කරන්න පටන් ගත්තාම මම බිය වුණා. But God says you must do it. නමුත් දෙවියන් වහන්සේ මට කියනවා ඔබ මේ දේ කළ යුතුයි කියලා. Then he said, now my fears have left me. දැන් මගේ සියලු බිය තුරන් වෙලා කියලා ඔහු මට කිව්වා. He said, the other day I was going in the bus, suddenly the Holy Spirit said, get down here. මම ඒ දවසක බස් එකේ යනකොට සුදාත්මයන්න් වහන්සේ මට කිව්වා දැන් මෙතන බහින්න කියලා. And he had I think 400-500 tracks. He distributed all the tracks from where he was going from where he was going distributing tracks. ඔහු ඒ බස් එකෙන් බහිනකොට අතේ තිබුණ අත්පත්‍රිකා 400ක් 500ක් විතර ඒ බැස්ස තැන ඉඳලා ඉදිරියට ගියා මේ අත්පත්‍රිකා බෙදමින්. This is the gospel that turns people from darkness into light. Me suba aranchiya karana kotagena tamai andhakaren aa lokayata manushya herawenne. That releases people from the power of the devil into the God's kingdom. E yakshayage grahanen deviyan wahansege rajadhaniyata manushya parivartanaya wenne me aakarayatai. Hallelujah. Hallelujah. Jesus said, I have finished my job. Yesus wahansey kiwa mage karya bharya mage wade mama ishta kara. He was compassionate for that. Un wahansey e wenuen dayanu kampawen wade kara. You know, we have to finish our job. Apage karya bharya wade api ishta kaliyutui. We must not be distracted. Apage avadane api kada kara gata yutu. You know, many people are distracted. They start serving the Lord, but after some time they are distracted. Boho manushya avadane kada karagena sitinawa un deviyan wahanseyata seve karanna patan gannawa namuth කාලකට පස්සේ අවධානය කඩ කරගන්නවා. Last time I said distraction is something that attracts more. ඒ අවධානය කඩ කර ගැනීම කර්ණ කොටගෙන වෙන බොහෝ ආකර්ෂණීය තියෙනවා කියලා. And you know, people get distracted by looking for something that they need. යම් මිනිසයන් අවධානය කඩ කරගන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිටිපස යාම තුලින්. Sometimes they are distracted even by their prayers. ඔන්ගේ යාඥාව තුලිනුත් ඔවුන් අවධානය කඩ කර ගන්නවා. They say, oh God, give me a job, give me a job, give me a job. ස්වාමිනී මට රැකියාවක් දෙන්න රැකියාවක් දෙන්න. Give me a wife, give me a wife, give me a husband. අනේ ස්වාමිනී මට භාර්යාවක් දෙන්න, ස්වාමි පුරුෂයෙක් දෙන්න කියලා. Give me a house, give me a car, give me නිවසක් දෙන්න, රතයක් දෙන්න කියලා කියන යාඥා කරනවා. You are praying, praying, praying. And your prayer has become a distraction now. ඔබ යාඥා කරනවා දැන් ඒ යාඥාව ඔබගේ අවධානය කඩ කිරනවා. You are praying and you have stopped doing what God has wanted you to do. ඔබ යාඥා කරන නමුත් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වෙන වැඩය කරන එක දැන් නවත්තනවා. I want to marry, so I'm planning for my marriage. I want to plan for my marriage. මම දැන් විවාහ වෙන්න සැලසුම් කරනවා. එම නිසා මට විවාහ වෙන්න අවශ්‍ය නිසා මම දැන් ඒ කෙරෙහි සැලසුම් කරනවා. You are distracted. ඔබගේ අවධානය ඔබ කඩාගෙන සිටින්නේ. You have forgotten that you are on a mission. ඔබට අමතක වෙලා ඔබ දැන් පැවරුමක යෙදී සිටිනවා. You have forgotten that you are on a mission. ඔබ පැවරුමක සිටින්නේ කියලා ඔබට අමතක වෙලා. And no wonder your life is not going anywhere. ඒ අපිට හිතා ගන්න පුළුවන් ඒක නිසා ඔබගේ ජීවිතය කිසිම දිශාවකට යන්නේ නැහැ. And your prayers are also not answered. ඔබගේ යාඥාවට පිළිතුරු ලැබෙන්නේ නැහැ. And even if your prayer is answered, that has become a bigger distraction now. ඔබගේ යාඥාවට පිළිතුරු ලැබිලා දැන් ඒක තමයි ලොකුම බාධාව වෙලා තිබෙන්නේ. The job that you wanted now, because of that job you can't even come to church. ඔබගේ දැන් ඔබට යාඥා කළ රැකියාවක් ලැබුණා දැන් ඒ රැකියාව නිසා සභාවට එන්න බැරි වෙලා තියෙනවා. The husband or the wife that you wanted so much is not allowing you to come to church. ඔබට අවශ්‍ය වුණ ඒ ස්වාමි පුරුෂයා නැත්තම් භාර්යාව දැන් ඔබට ඉඩ දෙන්නේ නැහැ සභාවට එන්න. See, I'm on a mission. ඔබ කියන්නේ මම පැවරුමක සිටින්නේ. I must not be distracted. මම මගේ අවධානය කඩ කරගන්නේ නැහැ. You know, Jesus knew why he came to this world. යේසුස් වහන්සේ දැනගෙන හිටියා ඇයි උන්වහන්සේ මේ ලෝකයට පැමිණියේ කියලා. He was focused. උන්වහන්සේ කෙලින් අවධානයෙන් සිටියා. Because he saw you, he saw me. උන්වහන්සේ ඔබවත් මමත් දැක්ක නිසා. And finally he went to the cross. අවසානයෙන් උන්වහන්සේ කුරුසයට ගියා. To be the lamb of God. ඒ දෙවියන් වහන්සේගේ බැටළු පැටවානන් වෙන To be the redemption of many people like you and me. ඔබත් මමත් වගේ බොහෝ සෙනගගේ මිදීම වෙනුවෙන්. And John 19 verse 30. යොහන් 19:30 වන පදේ කියනවා. You know, John is explaining as he watched Jesus on the cross. යොහන් බෞතිස්මා වේ යොහන් විග්‍රහ කරනවා ඔහු දැක්ක නිසා යේසුස් වහන්සේ කුරුස පස්සේ. Jesus was crying out, I'm thirsty. යේසුස් වහන්සේ මොරගැසෝ මට දැන් පිපාසිතයි කියලා. And they gave him some vinegar to drink. ඒ කාඩි උන්වහන්සේට පානය කරන්නට දුන්නා. And immediately after that. ඒ ෂණයෙන්ම. He said it is finished. උන්වහන්සේ කිව්වා දැන් සියල්ල අවසానයි. It is finished and he bowed down and gave his ghost. සියල්ල අවසానයි කියලා උන්වහන්සේ හිස නමලා ආත්මය බාර දුන්නා. He said the job is done. Hallelujah. දැන් මම මට බාර දුන්න වැඩේ සම්පූර්ණ කරා. My mission is finished. Hallelujah. මගේ පැවරුම අවසන් කරා. You know what a finish, what a joy that is. ඒ පුදුම ප්‍රීතියක් නොවේද මෙය? May God grant us that grace to finish. දෙවියන් වහන්සේ අපට ඒ අනුග්‍රහය denasekwa unwahanse barudunna wede awasan karannata may god grant you and me that grace to finish what god gave us to do deviyan wahanse obatath matath barudunna e karya barya ishta karannata unwahansege anugrahaya apata denasekwa may it be your prayer may it be my prayer today මෙය ඔබගේත් මගේත් ප්‍රාර්ථනාව වේවා. Hallelujah. Shall we rise up? Hallelujah. අපි සියලු දෙනාම නැගී සිටිමු. Hallelujah. Hallelujah. Say I was born with a mission. ඔබ කියන්න මම උපත ලැබුවේ පැවරුමක් ඇතිවයි. I was born with a mission. මම උපත ලැබුවේ පැවරුමක් ඇතිවයි. I am in this world. මම මේ ලෝකයේ සිටින්නේ. For a purpose. Yam aramunak udesai. I'm here in this world with a purpose. Ma me loke sitinne yam aramunak udesai. Thirdly. Tevanuwa. Say I have a ministry in the body. Mata sevayak tibenawa Kristus wahansege sharire. Hallelujah. Hallelujah. Let's lift up your hands to heaven. Swargaya vetata apage dæth osawamu. Hallelujah. Hallelujah. Father in the name of the Lord Jesus. Pianeni Jesus Christus wahansege name. We thank you for the mission that you have given each one of us. Api stuti karanawa swamini oba wahanse apata dunnao pavaruma gana. To win souls to be partakers of your divine plan. Atma dina gannata swamini oba wahansege divyamaya salasme pangukaratwe derimata. We thank you Lord Jesus that you were faithful until the end to fulfill your mission. యేసుని අපි ඔබ වහන්සේට స్తుති කරන අවසානය දක්වා ඔබ වහන්සේගේ පැවරුම ඉෂ්ට කරන්න ඔබ වහන්සේ විශ්වාස වුණ නිසා May you grant to us that same grace. ස්වාමිනී ඔබ වහන්සේ අපට එම අනුග්‍රහයම දෙනු මැනව That we may understand this mission. මේ පැවරුම අපි තේරුම අරගෙන And that we may finish what you have given us to complete. ඔබ වහන්සේ අපට බාර දුන්නා වූ ඒ කාර්යභාරය අවසන් කිරීම සඳහා I pray for each and every I pray for myself first. මම මං ගැන ප්‍රථමයෙන් යාඥා කරනවා. Lord that just like Jesus said it is finished. Just like Paul said I have run the race I have completed. යේසුස් වහන්සේ කිව්වා සියල්ල අවසන්යි කියලා. පාවුල් තුමා කිව්වා මම සියලු දේ අවසන් කරා කියලා. ඒ ආකාරයටම Lord we pray that we be focused. මම යාඥා කරනවා අපි අවධානයෙන් සිටින පිණිස. That all your children will be focused and give first place to what you want us to be. ඔබ වහන්සේගේ සියලු සෙනඟ ස්වාමීනි අවධානයෙන් සිට ඔබ වහන්සේ වටිනාකමක් දෙන ඒ ප්‍රථම ස්ථානයක් දෙන දෙයට එම ස්ථානය දෙන පිණිස. I pray that our church is a soul winners church. මම යාඥා කරනවා මම ප්‍රකාශ කරනවා අපගේ සභාව ආත්ම දිනා ගන්න සභාව I say we are a soul winning church මම කියනවා අපගේ සභාව ආත්ම දිනා ගන්න සභාව We are preaching the gospel අපි සුභාරංචිය දේශනා කරනවා Everywhere we go we are preaching the gospel අපි යන්නේ හැම තැනකම අපි සුභාරංචිය දේශනා කරනවා We are not ashamed of the gospel of Jesus Christ අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය ගැන ලැජ්ජා වන්නේ නැහැ Hallelujah wherever we are we will know that we are on a mission අපි යන හැම තැනකම අපි දැනගන්න යනවා අපි යම් පැවරුමක සිටින්නේ. Hallelujah. Hallelujah. Just lift up your hands. ඔබගේ දෑත් ඔසවන්න. Thank you, Father. ස්තුතියි පියාණෙනි.